Sadu, sadu, sadu. Namo tassa bhagavato arahato sammasambuddhassa. Namo tassa bhagavato arahato sammasambuddhassa. Namo tassa bhagavato arahato sammasambuddhassa. Buddhaṃ saraṇaṃ gacchāmi, dhammaṃ saraṇaṃ gacchāmi, saṅghaṃ saraṇaṃ gacchāmi, dutiyampi buddhaṃ saraṇaṃ gacchāmi, dutiyampi dhammaṃ saraṇaṃ gacchāmi, dutiyampi saṅghaṃ gacchāmi, tatiyampi buddhaṃ saraṇaṃ gacchāmi, tatiyampi dhammaṃ saraṇaṃ gacchāmi, tatiyampi saṅghaṃ saraṇaṃ gacchāmi. Sādhu, sādhu. Satun merimin velakīma nammu, silpadaya samādan vimī, surakamin velakīma nammu, silpadaya samādan vimī, veridikāma sevanayin velakīma nammu, silpadaya samādan vimī, borukīmin velakīma nammu, silpadaya samādan vimī, kēlām kīmin velakīma nammu, silpadaya samādan vimī, tharusa vachana kīmin velakīma nammu, silpadaya samādan vimī, his vachana kīmin velakīma nammu, silpadaya samādan vimī, adhārmika jīvitayin velakīma nammu, silpadaya samādan vimī, uttum tisarana sahitavu māgē me sīlaya, me jīvitaye yahapata pinisada, paralava sugatiya pinisada, nivana avabodha vīma pinisada, upakāra vīvā. Sādhu, sādhu, sādhu. Namaskāra vīvā buduruvanat, samadā buduhimi saranayami. Namaskāra vīvādam ruvanat, සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට. සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට. සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මේ ලෝකෙට ලබා දීපු දේ උන්වහන්සේ කළේ කොයිතරම් විස්මිත දෙයක්ද කියලා තේරෙන්නේ මේ ධර්මයේ ටික ටික හරි තේරුම් ගනිද්දි හිත පහදවා ගත්තොත්. ඔබ මතක තියාගන්න, අපි ඉස්සෙල්ලම කරන්නේ හිත පහදවා ගන්න එක. මොකද ඉස්සෙල්ල කරන්න ඕනේ? හිත පහදවා ගන්න නැතුව ධර්මයේ ගැන අවබෝධ කරන්න කල්පනා කරනවා කියමු. දැන් ඔන්නේ නෝනින් විමසන්න කියලා යන්න පටන් ගන්නවා. දැන් යා ඒ පටන් ගන්නකොට යාට යා හිතාගෙන ඉන්නේ මට මේක අවබෝධ කරන්න පුළුවන් කියලා. නමුත් මෙයා පටන් අරගෙන හිතන ක්‍රමේ තුල මෙයාට මොකක් හරි තේරුණා කියමු. ඊට පස්සේ යා එන්නේ මාන්නෙට. මම තමයි මේක දන්නේ කියලා. එතකොට මාන්න ඉස්සරහට යනවා. එතන ඇත්ත අවබෝධය නෑ. එහෙනම් අපි ඔක්කොටම ඉස්සර වෙලා කරන්න ඕනේ මොකද්ද? සිත පහදවා ගන්න එක. සිත පහදවා ගන්න එක හරියට කරගත්තේ නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ. සිත පහදවා ගත්තොත් මාන්නේ පස්සට ගිහිල්ලා පැහැදීම ඉස්සරහට එනවා. එතකොට මේ මාන්නෙත් එක්ක මෙච්චර තියෙන අරුබුදේ මොකද්ද? අපි එක එක්කෙනාට තියෙනවා පෞද්ගලික ප්‍රතිරූපයක්. තියෙනවද නැද්ද? අපි ඒකට ඇලුම් කරනවද නැද්ද? අපි කියමු අපි ගෲප් ෆොටෝ එකක් ගත්තා කියලා. දැන් ඔයාට දුන්නත් ගෲප් ෆොටෝ එක ඉස්සලා ඔයා බලන්නේ කවුරු ගැනද? මං ඉන්නේ කොතනද? හැඩද? ලස්සනද? පේනවද මාව? ඊළඟ එක්කෙනාට දුන්නා මෙයා බලන්නේ එයා ඉන්න තැන. අපි ජීවිතේට මේක කාවැදිලා තියෙන්නේ. ඒකට තමයි ආත්ම දෘෂ්ටිය කියන්නේ. එතකොට ඒක සිඳ බින්දින ආකාරයට අවබෝධයෙන් නම් අපිට ඉස්සෙල්ලම තියෙන්න ඕනේ මොකද්ද? පැහැදීම. පැහැදීමට මොකද්ද අපි කිව්වේ? ශ්‍රද්ධාව. අන්නේ පැහැදීම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආපු දවසට අර මාන්නේ පස්සට යනවා. පැහැදීමත් එක්ක එනවා අහිංසක නිහතමානිකමක්. හොඳට බලන්න, හිතල සමිති සමාගමක් ගත්තොත් අර්බුදයක් තියෙනවා. මොකිටද අර්බුදය තියෙන්නේ? තනතුරු වලට. ආයතනයක් ගත්තොත් අර්බුදයක් තියෙනවා. මොකද්ද මේ අර්බුදය තියෙන්නේ? තනතුරු වලට. වැඩසටහනක් සංවිධානය කරන්න ගියොත් අර්බුදයක් තියෙනවා. මොකද්ද අර්බුදේ? තනතුරු වලට. එතකොට මේ මොකද්ද මේ අර්බුදේ ඇත්ත? පෞද්ගලික ප්‍රතිරූපයේ ඉස්සරහට ගන්න තියෙන අර්බුදේ. පෞද්ගලික ප්‍රතිරූපයට ගෞරවය දෙන්න තියෙන අර්බුදේ. ඒ අර්බුදයට කියන්නේ ආත්ම දෘෂ්ටිය කියලා. ඒකත් එක්ක එනවා ඊර්ෂ්‍යාව. ඒකත් එක්ක එනවා අනුන් හිලා දැකීම. ඒකත් එක්ක එනවා අනුන් පාගගෙන ඉන්න ඕන කියන එක. ඒකත් එක්ක එනවා තමන් නිස්මතු වෙන්න ඕන කියලා. නමුත් මේ අර්බුදේ, මේ ආත්ම දෘෂ්ටිය පස්සට යනවා. පැහැදීම අවංකවම ඇති වුණොත්, පැහැදීම ඇති වුණා කියලා කෙනෙකුට බොරුවටත් කියන්න පුළුවන්. බැරිද? පුළුවන්. ඒ නිසා පැහැදුණු කෙනෙක් හැටියට ඉන්නත් පුළුවන්. නමුත් එතන ඒ තියෙන්නේ ආත්ම දෘෂ්ටිය. ඕක සිඳ බිඳගෙන පැහැදීම ඉස්සරහට ගන්න නම් පැහැදීම ගැන 100%ක් අවංක වෙන්න ඕනේ. ධර්ම මාර්ගයේ දියුණු කරන්න ලේසිද අමාරුද? ඇයි ලේසි වෙන්නේ පායනි? දියුණු කරන්නත් බෑ, දියුණු කරන්න දෙන්නෙත් නෑ. බුද්ධ ශාසනයේ බබළුවන්න කියලා ඉදිරිපත් වෙච්ච සීළු දිනාම නැති වුණා. හේතුව මොකද? මං උදාහරණයක් කියන්නම් ඔබට, මේක තේරෙන්න. දැන් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවානේ මේ කෙලෙස් වලට බන්ධනී කියලා වචනේ. උන්වහන්සේ පංච නීවරණයට පාවිච්චි කරනවා බන්ධනාගාරය කියලා වචනය. ඒ කියන්නේ හිරගියක් කියලා මේක. පංච නීවරණ. එතකොට දැන් ඔබ හිතන්න මෙහෙම, ඔන්න හිරගයක් තියෙනවා. හිරගෙදර ඉන්න අයට හරි දුක්, හරි කරදර, පීඩා, බය, සන්තාප, කැවුල්. හැබැයි මේකෙන් යන්න බෑ. කැමැත්තෙන් ගේට් වෙරලා දැන් ඔබේ කාලේ ඉවරයි. එළියට පලයන්ක යන්න බෑ. ඒක ඇතුළේ තමයි මෙරි මෙරි ඉපදිප දින්න තියෙන්නේ. හැබැයි මේකෙන් පැනගත්තොත් යන්න ඉදහස්. බය සෝක නැහැ. උදාර පුරුෂයෝ ඉන්නවා නෝන පාවිච්චි කළා මේකෙන් පයින්නවා. හිරගෙදරින් පැනලා ඉවරලා මැප් එකක් කියවනවා මෙන්න පයින් සැලැස්ම. දැන් ඔන්න මැප් එක ආව හිරගිය ඇතුළට. දැන් මොකද කරන්නේ? දැන් මේක යා පාවිච්චි කරන්නේ කෑ එක ගහද? ඔන්න මැප් එක හවුනා යමං. කොහොමද පාවිච්චි කරන්නේ? හරි කල්පනාවෙන්. හරි කල්පනාවෙන්. දැන් අපි කියමු දැන් හිරගෙදරින් එයාට පැනලා යන්න ඕන නම් එයා දැන් නිකන් පැනලා යන්න බෑනේ. ඉන්නෝනේ හැමතැනම දාලා, පිරිස දාලා ඉන්නා එයා හිර කරන්න. තියන්න ඕනේ. කොහොමද යන්නේ? කාටවත් තීරින්නේ තියෙන්නේ. දැන් ඔන්න එයා පාර දැන් මැප් එකට නෝ එයා පාර හොයාගෙන යනවා. අරගොල්ලන් ටිව වැටෙනවා. කොහෙද කොහෙද යන්නේ? මම්මි පණින්න යනවා. එතකොට ඒ පැත්තට යන්න තියෙන මාර්ගයේ ඒ පිරිස අවුරුනවද නැද්ද? ඊට පස්සේ ආයේ ඒ ටිකක් නැහැ. ඒ ඇවිදෙප ටිකක් නැහැ. නෝන තියෙන කෙනෙක් කියනවා ඒ පැත්තෙන් යනවා. කොහෙද යන්නේ? නැහැ මේ නිකන් බලන්න නිකන් ඇවිදින්න. නමුත් ඇයි හිතේ තියෙන මොකද්ද? ඒ වගේ තමයි. මගපල ලබන්න ඕනේ කියලා කෑක් ගහ ඉන්නේ ඔක්කොම වැටෙනවා. යන්න බෑ. යන්න දෙන්නේ නැහැ. කවුද දෙන්නේ නැත්තේ? නොපෙනෙන ලෝකෙ. යන්නත් බෑ, යන්න දෙන්නේත් නැහැ. ඕක තමයි ඇත්ත. ඒ නිසා මේ කටින් කිය කී ධර්මයේ දිනු කරන්න කවුද? අපිට ඇයි මේක ඉස්සරහට එනා? මම නම් බලන්නකො, මම යන තාලේ ඔය කවුරු කිව්වත් නවත්තන්න බෑ. මගේ ගමනම යනවා නිවන කරා. එහෙම කියන්නේ නැද්ද? ඇයි අපි ඒ වගේ ඉමෝෂනලි කතා කරන්නේ? අපේ තුල තියෙන ප්‍රතිරූපේ නිසා. බලන්න අපි කොච්චර හිතන්න ඕනේ පෙත්තක්ද කියලා. ලීස්නේ. එහෙම වෙන්න හේතුව මොකද? ඒතර බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධයෙන් මෙච්චර අවංක ධර්මයේ තීටි මොකද එහෙම වුනේ? හේතුව මේකයි. මේ ධර්මයට පුළුවන් මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්න. එතකොට මේ ධර්මයේ තුල මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනකොට සියලු ලෝක අභිබවා යනවා. කවුරුත් කැමති නැහැ. ඇයි ඒගොල්ලෝ ඉන්නේ ප්‍රතිරූපවල? තම තමන් මවාගත්තු ප්‍රතිරූපවල ඉන්නේ නොපෙනෙන ලෝකෙත්. මනුස්සත්වයේ තුල මේක දිනු වෙනකොට සියලු ලෝක අභිබවා යනවා. ඊරිසියයි. ඉතින් නුවණ තියෙන කයිවාරු ගහන්න නැති ආනකටම අනේ ඉතින් අපිත් ඉතින් කැමති ධර්මයට කරගෙන යනවා ඉතින් හරියයි දන්නෙත් නෑ වරදී දන්නෙත් නෑ පින තියනොත් දන්නෙත් නෑ එහෙම කී කියන්නේ කියන යන්තම් මොක දිනු කරනවා යනව නේද කයිවාරු ගහගෙන විඳෝයි කියලා වරන් නැතු ඔන්න ඇත්ත මම හොඳ දේවල් ඉගෙන ගත්ත මේ ජීවිතේ බාහිර ලෝකෙන් එතකොට නැද්ද මේ මාර්ගඵලලාභී අය මේකට උදව් කරන්න මේ ලෝකයේ තුල දැන් තියෙන්නේ දිව්‍ය බලේ නෙවෙයි අසුරු බලේ සම්පූර්ණ මේ ලෝකේ අල්ලලා තියෙන්නේ මං කියනවා කොහොම තේරුම් ගනීද දන්නේ මම මේ කියන එක මේක තමයි ඇත්ත තේ නිසා ඔබට කරන්න තියෙන්නේ හිත පහදවා ගන්න එක නැත්තම් මේ සාමාන්‍ය නිකන් කල්පනා කළොත් ලෝකෙ බැනුම් ඇසිය යුතු පැත්තක බැනුම් නොඇසිය යුතු මම දැන් බැනුම් අහන්නේ බැනුම් ඇසිය යුතුයි වැඳ බේනවා ඒක එන්නේ අරකින් මේක හරීම මේ හරි රසවත් එතකොට ඒකයි මේක අපි තේරුම් ගන්න ඕනේ ඒ නිසා මේ ප්‍රතිරූප සිඳ බිඳගෙන අවබෝධය කරන යනවා කියන එක ඒක නුවණ වීරිය නිහතමානීකම නුවණ පාවිච්චි කරන පිළිවෙල මේ ඔක්කොමත් එක්ක තියෙන කුසලතාවයක් තිබුණොත් වාසනාවක් අපි කියමු මේ ලෝකය කියන්නේ කුඹුරක් මේ කුඹුරේ දක්ෂ කෙනෙක් කෙනා වගා කරන්න ඇවිල්ලා මේ කුඹුරට වැටක් බඳිනවා මේ වගා කරන්න ඉස්සෙල්ලා මොකද කරන්නේ සත්තුගෙන් හානි වෙනවට සම්පූර්ණ වැටක් බඳිනවා වැටක් බඳලා වගා කරනවා ඒ වැට දැම්මත් වැටෙන් ටිංගල් හරි එයින් මේකෙත් දෙන්නේ එකේ නමුත් ලොකු හානියක් නෑ අස්වැන්න ගන්න බැරිද පුළුවන් එයා කියනවා කාලයක් ගියාම මම මේ ගහපු වැට අවුරුදු 100ක් පවතින වැට ගැහුවේ. ඔය අවුරුදු 100 තුල ඕන ගෙමුට ඇවිල්ලා මේක වගා කරගෙන ආස්වන්න ගන්න පුළුවන්. අවුරුදු 100න් පස්සේ ආර වැටට මොකද වෙන්නේ? වැට කැඩිලා යනවා. ඊට පස්සේ කුඹුර තියෙනවා, බීජ තියෙනවා. නමුත් වගා කරගන්න බෑ සත්තු ඇවිල්ලා හරියට. පදිංචි වෙලා වටේට. බුද්ධ ශාසනයේ හිම එකක්. ඒ වැට අවුරුදු බුදුරජාණන් වහන්සේ බුදු මුවින් දේශනා කළා මහණෙනි මාගේ ශාසනයේ අවුරුදු 1000ක් පවතිනවා. 5000ක් තියෙන අටුවාවේ අවුරුදු 1000ක් පවතිනවා. ඒ 1000න් පස්සේ මාර්ගඵලලාභින් පල්ලෙහාට වැටුණා. වේගෙන් මාර්ගඵලලාභින් ලෝකෙන් නැති වෙලා ගියා. වැට කැඩිලා එක එක දෘෂ්ටි මතවාද අසුර බලවේග සම්පූර්ණ විනාශ කළා. බුදුදහම ඉන්දියාවේ නැත්තරම් නැතිවීම මට තවමත් පුදුමයි. මෙච්චර සුන්දර ධර්මයක් කොහොමද මේ රට රහිම වුණේ කියලා. අසුර බලීති. හරි විරුද්ධයි මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට. නොපෙනෙන ලෝකේ. පුදුම විරුද්ධයි. ඒ විරුද්ධ වෙලා තියෙන්නේ. මේ ධර්මයේ තුල තමයි මෙයා සියලු දේවල් අභිභවා යන්නේ බුද්ධ කාලෙත් මේ වගේ අරුත තිබුණ නැද්ද? ඇයි කරණිමිත් සූත්‍රය දේශනා කළේ වනාන්තරයකට ගිහිපු වෙලාවේ දෙවිවරු පස්සෙන් දැම්මනේ. එතකොට දැන් කොහොමද දැන් ති සීලාදී ගුණ ධර්ම දියුණු කරගෙන බණ භාවනා කරගෙන යන්න හදනකොට ආන් ආ මෙයා යන්න හදන්නේ අපිවත් පෙරලගෙන. ඔන්න දෙනවා වැඩි. ඒ නිසා මේ පේන ලෝකයට වඩා අපිට මේ ඇහැට පේන ලෝකයට වඩා මේ මනුස්ස වර්ගයාගේ සසර ගමන අතිශයින්ම සංකීර්ණයි දුක්ඛදායකයි. ඉතින් ඒ නිසා මේකෙන් ගැලවෙන්න තියෙන අපිට මූලිකම සුදුසුකම තමයි අපි ප්‍රතිරූපයෙන් අහංකාරකමෙන් අපි පස්සට දාගෙන පැහැදීම ඉස්සරහට ගන්න එක. ඉතින් පැහැදීම කියන එක ඉස්සරහට ගන්න පුළුවන් වෙන්නේ ප්‍රතිරූපේ අහංකාරකමේ පස්සට දාන්න පුළුවන් ආකාරයට මොළේ පාවිච්චි කරන්න පුළුවන් කෙනාට විතරයි. අනිත් එක යන කරේ කරේ ප්‍රතිරූපම ඉස්සරහට එන්නේ. ඒ නිසා මේ නුවණ කියන එක හරියට ඇස් දෙකින් බලලත් අපිට තේරුම් ගන්න බැරි වුණොත්. දැන් අපි ගමු දඹදිව වඳින්න යනවා අම්මලා. ඉතින් මං එක අම්මා කෙනෙක්ගෙන් ඇහුවා. අම්මා දැන් වන්දනාව ගියා ස්වාමීනි. හොඳට මතක හිටියේ මොකද්ද කියලා. හොඳට මතක හිටියේ. බර්නස් රජුරන්ගේ මාලිගාව කියලා. එතකොට හතර ස්ථානෙට අහිතිද ඕක? ඒ වගේ තමයි මේ බණ ඇහිල්ල. හොඳට මතක හිටින්න බැලුවන් පස්සේ වොමුණා දෙන්නේ මේ. ඉතින් ඒ නිසා හොඳට මතක හිටින්න ඕනේ මේ කාරණාවලින් එකයි. දැන් මේ කියපු තියවලුනි. මොකද්ද? හිත පහදවා ගැනීම. ඒක විතරයි මතක තියෙන්න ඕනේ. අනෙත් එක අමතක වුණාට කමක් නැහැ. නැත්තම් වොමුණාදී අමතක වෙලා කිසිසේත්ම අදාළ නැති එකක් මතක් වෙනවා. පින්වත්නි, අද අපි ඉගෙන ගන්නේ උපාලි සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ ඒ උපාලි සූත්‍රය තියෙන්නේ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ නාලන්දා රජගහනුවර. මේ ඉඳලා ටිකක් දුර පයිශාලි පැත්තට, විශාලාමහනුවර පැත්තට නාලන්දා. නාලන්දා කියන ගමේ පාවාරික කියන අඹවණි. විශේෂයෙන්ම නාලන්දා රාජගහ ඔය පළාත ඔක්කොම අල්ලගෙන හිටපු කෙනා තමයි නිගණ්ඨනාථපුත්ත. එයාගේ දුෂ්කර වැඩපිළිවෙලට මිනිස්සු බොහෝ දිනේ පැහැදිලා හිටියේ. සාමාන්‍ය මිනිසයන් කරන්නේ බුද්ධියට තැන දෙන එක නෙමෙයිනේ. ඒ නිසා හරි ලේසි ලෝකෙව පහදව ගන්න. නිගණ්ඨනාථපුත්ත නාලන්දාවේ මහා නිගණ්ඨ පිරිසක් එක්ක හිටියා. නිගණ්ඨනාථ පුත්‍රගේ හිටියා ගෝලයේ දීඝ තපස්සි කියලා. කවුද හිටි ගෝලය? දීඝ තපස්සි. දීඝ තපස්සි නාලන්දාවේ පිණ්ඩපාතේ ගියා. එතකොට ඒගොල්ලෝ ජීවත් වෙලා තියෙන්නේ ඒ කාලේ පිණ්ඩපාතේ. පිණ්ඩපාතේ ගිහින් ඊට පස්සේ හවස කල්පනා කළා, මම යන්න ඕනේ පාවාරික අඹවණේට. ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේ දැක්කා. ළඟට ගියා. කතාබස් කළා. කතාබස් කළා පැත්තකින් හිටගෙන හිටගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ දීඝතපස්සිට කියනවා, දීඝතපස්සි මේ තියෙන්නේ වාඩි වෙන ආසන වාඩි වෙන්න කිව්වා. ඉතින් මේ නිර්වත් තපස්සි වාඩි වුණා. වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනවා දීඝ තපස්සිකින්. තපස්සි නිගණ්ඨනාථ පුත්‍ර කර්ම කීයක් ගැන කතා කරනවාද? මොකක්ද ඇහිවි? කර්ම කීයක් ගැන කතා කරනවාද? පාප කර්ම සිදුවෙන්න, පාප කර්ම පවතින්න ඒ කර්ම කීයක් හේතු වෙනවද කියලා එයා කතා කරනවාද? එතකොට මේ දීඝ තපස්සි උත්තර දෙනවා, ආයුෂ්මත් ගෞතමය, ඔය කර්ම කර්ම කියන කතාව නිගණ්ඨනාථ පුත්‍රයන් වහන්සේට රුචි නැහැ. කර්ම කර්ම කියන කතාව නෙමෙයි මේ නිගණ්ඨනාථ පුත්‍රයා කියන්නේ. දණ්ඩ දණ්ඩ කියලා. කර්මය නෙමෙයි එකට කියන්නේ, දඬුවමයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා, හරි හරි එහෙනම් කියන්න බලන්න නිගණ්ඨනාථ පුත්‍ර, පාප කර්මයන්ගේ පාප කර්ම කිරීමට, පාප කර්මයන්ගේ පැවැත්මට දඬුවම් කීයක් ගැන කතා කරනවාද කියලා. තේරුණා නේ කියපු ටික? ඊට පස්සේ අරයා කියනවා මේ ආයිෂ්මත් ගෞතමයේ අපේ නිගණ්ඨනාත පුත්‍රයන් පාප කර්ම කිරීමට පාප කර්මයන්ගේ පැවැත්මට දඬුවම් තුනක් තියෙනවාය කියලා. දණ්ඩ තුනක් තියෙනවාය කියලා කියනවා. ඒ තමයි කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ. එතකොට නිගණ්ඨනාත පුත්‍ර ඒ කාලේ කියලා තියෙන බණේ මොකද්ද තියෙන්නේ? කර්ම නෑ. කර්ම කතාව නෙමෙයි. යා පාවිච්චි කරපු වචනේ මොකද්ද? දණ්ඩ. දණ්ඩ කීයක් තියෙනවද? තුනයි. මොනවද ඒ? කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ. බුදුරජාණන් වහන්සේ අහනවා තපස්සි, කාය දණ්ඩ කියන්නේ වෙන එකක්ද? වචී දණ්ඩ කියන්නේ තව එකක්ද? මනෝ දණ්ඩ කියන්නේ තවත් එකක්ද? මෙයා කියන එසේ ආයිෂ්මත් ගෞතමේ, කාය දණ්ඩ කියන්නේ වෙන එකක්, වචී දණ්ඩේ කියන්නේ තව එකක්, මනෝ දණ්ඩේ කියන්නේ තව එකක්. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා දීඝ තපස්සිගෙන්, තපස්සි ඔය දණ්ඩ තුنين ඒ කිය මොනවද? කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියන දණ්ඩ තුنين විග්‍රහ කරගෙන යද්දී නිගණ්ඨනාත පුත්‍ර බරපතලම දණ්ඩේ කියලා කිව්වේ මොකක්ද? ඔය තුنين කියලා ඇහුවා. කාය දණ්ඩද? එහෙම නැත්නම් වචී දණ්ඩද? එහෙමත් නැත්නම් මනෝ දණ්ඩද? මොකද්ද මේ තුන විග්‍රහ කරගෙන යද්දී බරපතලම දණ්ඩේ කියලා උන්නේ කියන්නේ කියලා ඇහුවා. එතකොට දීඝ තපස්සි උත්තර දෙනවා ආයිෂ්මත් ගෞතමේ, නිගණ්ඨනාත පුත්‍රයා මේ දණ්ඩ විස්තර කරගෙන යද්දී මේ තුنين මොන තුنينද? කාය දණ්ඩේ, වචී දණ්ඩේ, මනෝ දණ්ඩේ, මහා බරපතල දණ්ඩේ කියලා කියන්නේ කාය දණ්ඩේ කිව්වා. එච්චර බරපතල නැතේ කිව්වා වචී දණ්ඩ, මනෝ දණ්ඩ. බුදුරජාණන් වහන්සේ අහනවා එයාගෙන් ආයිමත්, ඈ දීඝ තපස්සි කාය දණ්ඩද? මෙයා කියනවා එසේ ආයිස්මත් ගෞතමයේ කාය දණ්ඩ තමයි. බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවටත් අහනවා ඒ තපස්සි ඒ කියන්නේ කාය දණ්ඩද? එතකොට මෙයා මේ කියනවා එසේ ආයිෂ්මත් ගෞතමේ කාය දණ්ඩ තමයි. ආයම තුන්වෙනි තාවත් උන්වහන්සේ අහනවා ඒ තපස්සි කාය දණ්ඩද මේ බරපතල එසේ ආයිෂ්මත් ගෞතමේ? ඔන්න එතකොට උන්වහන්සේ තුන් පාරක්ම ඒ කාරණේ ඇහුවා. ඊට පස්සේ දීඝ තපස්සි අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ආයිෂ්මත් ගෞතමේ තමුන්වහන්සේ කර්මයන් කිරීමට කර්මයන්ගේ පැවැත්මට දණ්ඩ කීයක් පනවනවාද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා දීඝ තපස්සි තථාගතයන් වහන්සේට විදන්න දන්න කතාව හරියන්නේ නැහැ කිව්වා. තථාගතයන් වහන්සේ පනවන්නේ කර්මය, කර්මය කියන වචන කිව්වා. එතකොට යන් හරි එහෙනම් ආයිෂ්මත් ගෞතමයේ තමුනාසී නම් කියන්න බලන්න පාප කර්ම කිරීමට පාප කර්මයන්ගේ පැවැත්මට කර්ම කීයක් තමුනාසී ලෝකේට කියනවාද? තපස්සි මං ලෝකේට මේ පාප කර්මයන්ගේ කිරීමට හේතු භූත වෙන පාප කර්මයන්ගේ පැවැත්මට හේතු වෙන කර්ම තුනක් මං කියනවා. ඒ කර්ම තුන තමයි කාය කර්ම, වාචී කර්ම, මනෝ කර්ම. එතකොට අරේ අහනවා ඒ ආයිෂ්මත් ගෞතමේ, එතකොට කාය කර්මය කියන්නේ වෙන එකක්ද? වචී කර්මය කියන්නේ වෙන එකක්ද? මනෝ කර්මය කියන්නේ වෙන එකක්ද? එසේ දීඝ තපස්සි කාය කර්මය කියන්නේ වෙන එකක්, වචී කර්මය කියන්නේ වෙන එකක්, මනෝ කර්ම කියන්නේ පෙනීම ගන්න. ඊට පස්සේ දීගත පස්සේ අර බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්නේ මෙයා මේ අහන්නේ. අහනවා ආයිෂ්මත් ගෞතමය, ඔය කර්ම තුන විග්‍රහ කරගෙන යද්දි මොන කර්ම තුනද? කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම විග්‍රහ කරගෙන යද්දි මහා බරපතලයි කියලා තමුන්නාසී කියන්නේ කොයි කර්මෙටද? බුදුරජාණන් වහන්සේ අහනවා තමුන්නාසී කියන්නේ කොයි කර්මෙද? කාය කර්මෙද? වචී කර්මෙද? මනෝ කර්මෙද? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා තපස්සි, ඔය කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන තුන විග්‍රහ කරගෙන යද්දි මහා බරපතලයි කියලා මං කියන්නේ මනෝ කර්මයයි කියලා කිව්වා. මනෝ කර්මේ තරම් කාය කර්ම හෝ වචී කර්ම බරපතල නැහැ කිව්වා. මේ තර විදිහටම උන්වහන්සේට අර ගිවිස්සනවා. ඈ එතකොට තමුන්වහන්සේ කියන්නේ මනෝ කර්මම? එසේ තපස්සි. මනෝ කර්ම තමයි බරපතලයි කියන්නේ. ආයමත් තනවා එතන තමුන්නාසී කියන්නේ මනෝ කර්මේ බරපතල කියලා. මෙසේ තපස්සි මනෝ කර්ම තමයි. තුන්වෙනි තාත්තාන උන්නේ හේතු. මොකක්ද දාන්නේ? ඔය මනෝ කර්මේ එහෙනම් තමුන්නාසී කියන්නේ මේක බරපතලයි කියලා. එතන බුදුරජාණන් වහන්සේ මොකක්ද දෙන්නේ? එසේ තපස්සි මනෝ කර්ම තමයි මේකේ බරපතල. කතා කළා හොඳයි එහෙනම් මං ගිහිල්ලා ඉන්නම් කියලා. තපස්සි පිටත් වුණා. පිටත් වෙලා කෙලීම ගියේ ඔව් නිගණ්ඨනාත පුත්‍ර හොයාගෙන. යනකොට නිගණ්ඨනාත පුත්‍ර විශාල ශ්‍රාවක පිරිසක් වට කරගෙන වාඩි වෙලා ඉන්නවා. එතකොට බාලක ලෝණාකාරකින් ගමී පිරිසක්. උපාලි කියලා හිටියා සිටුවරේ. එයත් උතන මෙයාගේ ශ්‍රාවකෙක් වාඩි වෙලා ඉන්නවා. එතකොට නිගණ්ඨනාත පුත්‍ර දැක්ක මේ උපාලි මේ දීග තපස්සි මේ පිරිස මැද්දෙන් ඈතින් එනවා. දැකලා අහනවා තපස්සි, ඔහේ මොකද මේ දවල් වෙලා කොහේ ගිහිල්ලාද ඔය? මේ පරක් වෙලා ඔහේ මේ ඉන්නේ කොහේ ගිහින්ද ඔය? කියනවා ස්වාමීනි, මම මේ ඉන්නේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රමණ ගෞතමයන් සිටි තැන ඉඳලා ශ්‍රමණ ගෞතමයන් එක්ක කතා බහක් ඇති කරගෙනයි මම මේ එන්නේ. මොන වගේ කතාවක්ද ඔය ශ්‍රමණ ගෞතමයන් එක්ක ඇති උනේ? ඉතින් ඔක්කොම කිව්වා මෙහෙම මෙහෙම දන් මේ ශ්‍රමණ ගෞතමයන් දන් කර්මයේ පණවනවාද කියලා ඇහුවා. මං උත්තර දුන්නා කර්මයේ රුචි නෑ අපට. නාථ පුත්‍ර කියන්නේ කර්මය ගැන නෙවෙයි දණ්ඩ ගැනය. ඊට පස්සේ ඒකේ කාය දණ්ඩ තමයි මේකේ මහා බරපතලයි කියලා මං පැහැදිලි කරලා දුන්නා. මං ඇහුවා ඊට පස්සේ ශ්‍රමණ ගෞතමයන් දණ්ඩ පනවනවාද කියලා. එතකොට ශ්‍රමණ ගෞතමයන් මට උත්තර දුන්නා දණ්ඩ දන්න කියන කතාවක් මේකේ නැත, කර්මය කියලායි පනවන්නේ කියලා. ඒකේ මොකද්ද කියලා ඇහුවා මේකේ මහා බරපතල. එතකොට ශ්‍රමණ ගෞතමයන් කියනවා මනෝ කර්මයයි බරපතල කියලා. ඕක ඉතින් අහගෙන ඉඳලා නිගණ්ඨනාත පුත්‍ර කියනවා සාදු සාදු තපස්සි, තපස්සි හරි හොඳයි ඔහිගේ උත්තරේ. හොඳට අවබෝධයක් ඇති ශ්‍රාවකෙක් ඒ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය ගැන දැනගත්තු ශ්‍රාවකේ උත්තර දෙන්න ඕන විදිහට තමයි ශ්‍රමණ ගෞතමයන් එක්ක ශ්‍රමණ ගෞතමයන්ට ඔය උත්තරේ දීලා තියෙන්නේ. දීගත පස්සේ මේ ලාමක මනෝදණ්ඩිය කියන්නේ මොන කෙහෙන් මලක්ද? මේ කවුද කියන්නේ? නිගණ්ඨයා, නිගණ්ඨනාත පුත්‍රයා. මේ මොන කෙහෙන් මලක්ද මේ මනෝදණ්ඩිය කියන්නේ? මේ මෙච්චර ඕලාරික මේ ගුරුසු කාය දණ්ඩේ තියාගෙන මේ මනෝ දණ්ඩේ ගැන මොකද්ද මේ කියන්නේ? ඒ නිසා මේ පාප කර්ම කිරීමට පාපකර්ම පැවැත්මට බරපතල විදිහට බලපාන්නේ කාය දණ්ඩේ මිසක්ක වචී දණ්ඩත් නෙවෙයි මනෝ දණ්ඩත් නෙවෙයි කියලා කිව්වා. එතකොට එතන හිටියා කවුද? උපාලි. උපාලි කියන්නේ හොඳ නිර්භීත මිනිස්සේ. කෙලින් මිනිහ. නමුත් දැන් මේ වෙනකොට යා බෞද්ධ නෙමෙයි. කාගේ ශ්‍රාවකෙක්ද? නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකෙක්. උපාලි මේ කතාව අහගෙන ඉඳලා අත් දෙක වැඳගෙන දීඝ තපස්සිට කියනවා, ස්වාමීනි දීඝ තපස්සි සාදු සාදු. තමුන්නාන්සේ නම් අවබෝධයක් ඇති දැනුගත් ශ්‍රාවකේ කටයුතු කරන ආකාරයටමයි කටයුතු කළ තිබෙන්නේ. ශ්‍රමණ ගෞතමයන්ට හොඳ උත්තරයක් දීලා තියෙනවා. ඔය ලාමක මනෝදණ්ඩය කියන්නේ ඇති වැඩක් තියෙන දෙයක් ය. කාය දණ්ඩේ තමයි මේකේ බරපතල. වචී දණ්ඩත් නෙමෙයි මනෝ දණ්ඩත් නෙමෙයි. ඊට පස්සේ කියනවා නිගණ්ඨනාත පුත්‍රගේ පැත්තට හැරුණා. හැරලා කියනවා, ස්වාමීනි හොඳ කාරණයක් ඕක. මොකද්ද මේ දීඝ තපස්සී බුදුරජාණන් වහන්සේ අතර ඇති වෙච්ච මේ කතා බහ? හොඳ කාරණාවක් කියලා මේක. මං යන්නම් දැන් ශ්‍රමණ ගෞතමයන් ළඟට. මං ගිහිල්ලා උන්නැහෙව වාදයකට පටලව ගන්නවා. ස්වාමීනි මං වාදයකට පටලවගෙන හිට බලන්න මං කරන වැඩි. දිග ලොම් තියෙන එළු නාම්බෙක් අල්ලගෙන හිට ඒ ලොම් වලින් එහාට මෙහාට පද්දල කරකෝල පැත්ත දානවා වගේ මං ශ්‍රමණ ගෞතමයන් වාදයේ නැමැති ලොම් වලින් අල්ලගෙන හිට කරකෝල පැත්ත වැටෙන්න දානවා කිව්වා. ඊර්වස කියන ස්වාමීනි, ඔය සුරා පෙරන මිනිස්සු, සුරා හදන මිනිස්සු ඒ සුරා වර්ග වලට ගන්න පිටි ටික අරන් පැදුරේ උතලා වතුරි දාලා කලම්බනවා වගේ මම ශ්‍රමණ ගෞතමයන් වාදෙන් හොඳ හැටියට කලම්බලා පැත්ත දානවා කියලා. සුරා පෙරන මිනිස්සු, සුරා පෙරන මිනිස්සුන්ගේ පෙරහන් කඩේ එහාට මෙහාට ගසලා වීසිකරනවා වගේ මං ශ්‍රමණ ගෞතමයන් වාදෙන් ගසලා වීසිකරනවා. ඒ වගේම ස්වාමීනි 60 වයස් පිරුණු මහා හස්ති රාජෙක් පොඩි වතුර පොකුණකට බැහැලා මේ වතුර පොකුණ කලම්බනවා වගේ මමත් ශ්‍රමණ ගෞතමයන් එක්ක මේ වාදෙට පැටලලා ශ්‍රමණ ගෞතමයන්ව කලම්බලා දානවා කිව්වා. අර ඇතාගේ ක්‍රීඩාව වගේ. ඒ නිසා ස්වාමීනි මං යනවා කිව්වා මේකට. එතකොට මේ නිගණ්ඨනාත පුත්‍රට සතුටක් ඇති වෙන්නේ නැතිනේ. ඇයි ඇඟිලි ගණන් කරගෙන ඉන්නේ? බුදුරජාණන් වහන්සේට නින්දාවක් අපහාසක් කරන්න ඇඟිලි ගණගෙන ඉන්නේ. ගච්ඡතු අංගහපති ගෘහපතිය ඔහි යන්ද ගිහින් ශ්‍රමණ ගෞතමයන්ව වාදෙට පටලව ගන්න. ශ්‍රමණ ගෞතමයන් එක්ක වාදෙට පටලව ගන්න ඕන එක්ක මං යන්න ඕනේ. එක්ක දීඝ තපස් යන්න ඕනේ. එහෙම නැත්තම් ඔබ යන්න ඕනේ. දීඝ තපස් කියනවා, ආහා ස්වාමීනි ඕකට විතරක් කැමති වෙන්න එපා. මුන්නේහෙව යවන්න එපා. ශ්‍රමණ ගෞතමයන් ගාවට වාදෙට විතරක් මුන්නේහෙව යවන්න එපා. ශ්‍රමණ ගෞතමයෝ කියලා කියන්නේ හරීම මායා ඇති කෙනෙක්. ආවට්ටණී මායා තමන්ගේ ළඟට එන අයව කරකවල ඇදලා ගන්නවා. අන්‍යාගම් කාරයෝ ඔක්කොම කරකවල ඇදලා ගන්නවා කිව්ව තමන්ගේ ළඟට. එතකොට මේ නිගණ්ඨනාත පුත්‍රගේ අනේ යනෝ යන්නේ ඔක්කොහෙ කරන්නද එක දෙයක් වෙයි කිව්වා. මොකද්ද? දැන් මේ උපාලි ශ්‍රමණ ගෞතමයන් ළඟට වාදයට ගියාම එක දෙයක් වෙයි. මොකද්ද? ශ්‍රමණ ගෞතමයන් උපාලිගේ ගෝලෙක් වෙනවා. ඔහේ හිතන්නේ ශ්‍රමණ ගෞතමයන්ගේ ගෝලෙක් වෙයි කියලානේ මේ උපාලි. කොහේ කරන්නේද මොනවා වෙන්නද ඒවා? අනේ ඔහේ යන්න කියලා කිව්වා. එතකොට අරයා කියනවා දෙවෙනි වතාවේ, අනේ ස්වාමීනි ඒක නම් කියන්න එපා. ඕකට නම් කැමති වෙන්න එපා. මුන්න ඇහැ වාදිට යවන්න එපා. ශ්‍රමණ ගෞතමයන් ළඟ තියෙනවා මායා. මායාවී කෙනෙක්. තමන් ළඟට එන අයව කරකවල ඇදලා ගන්නේ. අන්‍යාගම් කාරේ ඔක්කොම කරකෙවිලා ඇදලා ගියේ. ඒ කාලේ බලන්න එතකොට මේ මෙකල මේ ධර්මයට ගරහන්නේ බෞද්ධයමනේ. ඒ කාලේ බලන්න ඉතින් කොහොම අභියෝග උන්වහන්සේට තියෙන්නේ ඇද්ද? එතකොට දෙවෙනි වතාවෙත් අර නිගණ්ඨනාථ පුත්ත කියන පිරිසෙම දන්නේ යන්න ඔහි යන්න මේ මෙයාට යන්න අරින්න මෙයාගේ ගෝලෙක් වෙනා මිසක් ශ්‍රමණ ගෞතමයන්. ශ්‍රමණ ගෞතමයන්ගේ ගෝලෙක් බවට මෙයා පාත් වෙන එක වෙන දෙයක් නෙමෙයි කියනවා. එතකොට මේකෙන් තේරෙනවා මේ නිදන් මේ උපාලි කියලා කියන්නේ හොඳ සුපිරි සුපර් ස්ටාර් එකක් උපාලි. එතකොට අන්න ඔය යන්න කියන මේ වැඩන්න ගිහිල්ලා වාද කරලා එන්න කියන පරද්දවල උපාලි ගෘහපති පිටත් වෙන ඉස්සලා නිගණ්ඨනාථ පුත්‍රට හොඳට වැඳලා පැදකුණු කරලා. පැදකුණු කළේ කියන්නේ වැඳගෙන වටේ ගිහිල්ලා ඔන්න ගියා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. දැන් හිතේ තියෙන්නේ එතකොට උන්වහන්සේ ළඟට බණ අහන්නද මේ යන්නේ? වාද කරන්න යන්නේ. මනාපිකින්ද යන්නේ? අමනාපිකින් යන්නේ. නිහතමානීවද යන්නේ? ආහංකාරකමකින් යන්නේ. ගිහින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් උන්වහන්සේට ඒ චාරිත්‍රානුකූලව ඉතිං වන්දලා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා අහනවා ස්වාමීනි, දීඝතපස්සී අපේ නිගණ්ඨයන් වහන්සේ මෙහි වැඩියද? බුදුරජාණන් වහන්සේ උත්තර දුනෝ දීඝතපස්සී ආව තමයි මෙහි. තමුන්නාසීත් සමග මෙන්න මේ වගේ කතාබහක් වුණාද? ඔව් උපාලි, මම මෙන්න මෙහෙම ඇහුවා. එතකොට දීඝතපස්සී මෙහෙම උත්තර දුන්නා. ඊට පස්සේ දීඝතපස්සී මගේ මෙහෙම ඇහුවා. මම එතකොට මෙහෙම උත්තර දුන්නා. එතකොට උපාලි ගෘහපතියා සිටුවරයා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි, ඒ දීඝතපස්සීන් වහන්සේ දැනුගත් ශ්‍රාවකේ ශාස්ත්‍රු ශාසනයේ පිහිටලා කටයුතු කරන විදියටමයි කටයුතු කරලා තිබෙන්නේ. බොහෝම හරියේ කතා කරපු විදිය. දැන් මෙයා කියන්නේ බොහෝම හරියි කතා කරපු විදිය. ඒ දීඝතපස්සී උත්තර දීපු විදිය හරි. අනේ කියන ස්වාමීනි, ඔය ලාමක මනෝදණ්ඩේ ඕක මොකද්ද කියලා අහනවා. මනෝදණ්ඩේ මේ ඕලාරික කාය දණ්ඩයත් එක්ක සංසන්දනය කළාම මොන ලාමක දෙයක්ද ඔය මනෝදණ්ඩේ කියන්නේ? ඒ නිසා මේ කාය දණ්ඩ තමයි මේ පාප කර්ම කිරීමට, පාප කර්මයන්ගේ පැවැත්මට මූලිකම පදනම වෙලා තියෙන බරපතල මේක. වචී දණ්ඩ හෝ මනෝ දණ්ඩ නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, බලන්න මේ හරි ලස්සනයි උන්වහන්සේ මූණ දීපු ඒවා මේ. අහනවා ගෘහපතියේ, හැබැයි ඔබ සත්‍ය තුල පිහිටලා මාත් එක්ක කතා කරන්න එනවා නම් මොකක්ද උන්වහන්සේ කියන්නේ? ඔබ සත්‍ය තුල පිහිටලා මාත් එක්ක කතා කරන්න එනවා නම් අපි දෙන්නගේ මේ කතාව ඉස්සරහට ගෙනියන්න පුළුවන්. එතකොට එයා කියන, හොඳයි ස්වාමීනි, මම සත්‍යය තුළ පිහිටලා මම කතා කරන්න කැමතියි. අපි දෙන්නගේ කතාව ඉස්සරහට ගෙනියමු. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා උපාලි නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකයෝ ඉන්නවා ලෙඩ වෙච්ච. හොඳට ගිලන් වෙච්ච. ඒගොල්ලෝ සීතල වතුර ප්‍රතික්ෂේප කරනවා. උණු වතුර පරිහරණය කරනවා. නමුත් සීතල වතුර නොලැබෙන නිසා සීතල ජලයේ නොලැබීමේ හේතුවෙන් ඒ අය මරණයට පත් වෙනවා. මේ වගේ අයට නිගණ්ඨනාත පුත්‍ර පණවන්නේ කොහේ උපදිනවා කියලාද? මොන වගේ අයටද? සීතල වතුර ප්‍රතික්ෂේප කරපු උණු වතුර පාවිච්චි කරපු සීතල වතුර නොලැබීම හේතුවෙන් මරණයට පත් වෙච්ච අය කොහේ උපදිනවා කියලාද නිගණ්ඨනාත පුත්‍ර කියන්නේ? ස්වාමීනි, මනෝසත්තා කියලා ලෝකයක් තියෙනවා. මනෝසත්තා කියලා දෙවිවරු ඉන්නවා. ආන් එහි තමයි ඒ අය ගිහින් උපදින්නේ. ඒ මොකද එහිකින් උපදින්නේ කියන ස්වාමීනි, ඒ අය ඒ වතුර සම්බන්ධයෙන් හිත බැඳිලා තියෙන වෙලාවේ තමයි මැරුණේ කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා උපාලි, කල්පනාවෙන් උත්තර දෙන එකයි දැන් තියෙන්නේ. කල්පනාවෙන් කතා කරන්න කියලා. මොකද අර කලින් කියාපු එකට දැන් ඔය කියන එක ගැලපෙන්නේ නැහැ කියනවා. දැන් කියන එක කලින් කියපු එකට ගැලපෙන්නේ නැහැ. දැන් උපාලි ඔහෙ කිව්වා නේද සත්‍යයේ පිහිටලා මාත් එක්ක කතා කරනවා කියලා. එතකොට ඔහෙ කිව්වන්නේ මේ කාය දණ්ඩ තමයි මහා බරපතලයි කියලා. ඒ වචී දණ්ඩ මනෝ දණ්ඩ නෙවෙයි කියලා නොහෙ කිව්වේ. කියලා ඊට පස්සේ උන්වහන්සේ ඊළඟ ප්‍රශ්නේ අහනවා. උපාලි, නිගණ්ඨනාත පුත්‍ර යාම සංවර කියලා හතරක්, චතු යාම සංවර. යාම සංවර කියලා හතරක් ගැන මේ චතු යාම සංවර හතරක් පෙන්ලා දෙනවා. ඒ තමයි සබ්බ වාරි වාරිතු, සියලු ජලයෙන් වෙන් වී සිටීම. සබ්බ වාරි යුතු, සියලු පවින් වැළකී සිටීම. සබ්බ වාරි දුතු, සියලු පව් දවා හැරීම. සබ්බවාරි පුටු, එවැගේම සියලු පව් දවා හැරී බව ස්පර්ශ කිරීම. මෙන්න මේවා. එතකොට එහෙම කියලා එයා කියනවා. ඒ වුණාට එයා ඇවිදිනකොට, ආපහු වෙනකොට මේ චූටි චූටි සත්තු මැරෙන්න පුළුවන්. කූඹි වගේ පොඩි පොඩි සත්තු ඇවිදගෙන යනකොට මැරෙන්න පුළුවන් මෙයා මේකෙන් වැළකීලා හිටියට. එතකොට ඔය චතුයාම සංවරයෙන් මේ සංවර වෙලා ඉන්න පුද්ගලයා එහාට මෙහාට යනකොට එනකොට චූටි චූටි සත්තු මැරුණොත් ඒකේ විපාක නිගණ්ඨනාත පුත්‍ර කොහොමද කියන්නේ කියලා ඒවා. ඒක ස්වාමීනි, චේතනාව නැති නිසා මහා බරපතලයි කියලා කියන්නේ නැහැ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ ගෘහපතිය, එතකොට චේතනාව නැති නිසානේ මහා බරපතල නැත්තේ. එතකොට චේතනාව තිබුණොත් බුදුරජාණන් වහන්සේ අහනවා, චේතනාව තිබුණොත් ස්වාමීනි එහෙමනොත් මහා බරපතලයි කියලා. චේතනාම් පන නිගණ්ඨෝ නාත පුත්තෝ කිස්මින් පඤ්ඤාති. උපාලි, චේතනාව නිගණ්ඨනාත පුත්‍ර පණවල තියෙන්නේ කොයිද කියලා අහනවා. ස්වාමීනි, චේතනාව පණවල තියෙන්නේ මනෝදණ්ඩේට කියනවා. මනෝදණ්ඩේ තුලයි කියනවා. ගෘහපතිය, කල්පනාකාරීව ඔහේ උත්තර දෙන්න. හරි ලස්සන මේවනේ. කල්පනාකාරී උත්තර දෙන්න. කලින් කියාපු එකට මේ කියාපු එක ගැලපෙන්නේ නැහැ. මේ කියාපු එක ඒ කලින් කියාපු එකට ගැලපෙන්නේ නැහැ. සත්‍යෙ පිහිටලා කතා කරනවා කියලා කිව්වා. එතකොට තමයි අපි කතා බහ වෙන්නේ කියලා. නමුත් එතකොට මෙයා කියනවා ස්වාමීනි, එහෙම කිව්වත් මට නම් හිතෙන්නේම කාය දණ්ඩමයි බරපතල. පචී දන්ද මනෝදන්ද නම් නෙවේය කියලාමයි මට නම් ස්වාමීනි හිතෙන්නේ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා ගෘහපතිය එහෙනම් ඔහේ කල්පනා කරන්න මේ නාලන්දාව ගැන මනාලන්දව දැන් ඔන්න හරි දියුණුයි සරුසාරයි කන්න බොන්න තියෙනවා මිනිස්සු ඉන්නවා හරියට දැන් මේ නාලන්දාවට මිනිස්සෙක් කෙනවා කඩුවක් උස්සගෙන ඇවිල්ලා කියනවා යම් තාක් නාලන්දාවේ සෙනග ඉන්නවද මං එක ෂෙනෙන් ඔයන් ඔක්කොම මේ කඩුවෙන් පෙති ගහනවායි කියලා ගෘහපති එක කරන්න මේ මිනිහට පුළුවන්ද කයින්නම් ඕක කරන්නේ කාය කර්ම නම් බරපතල කඩුවක් අරගෙන එකපාර මේක පෙටි ගහන්න පුළුවන්ද එතකොට මෙයා කියනවා අනේ ස්වාමීනි එක මිනිහෙකුට නෙමෙයි දෙන්නෙකුට නෙමෙයි තුන් දෙනෙකුට නෙමෙයි 50 දෙනෙකුට 100 දෙනෙකුටත් ඒ වැඩේ කරන්න බෑ කියනවා එක ශනේකින් සම්පූර්ණ මිනිස්සු මල්ල ගොඩක් ගහනවායි කියන එක කරන්න බෑ කියනවා එතකොට අහනවා බුදුරජාණන් වහන්සේ කියන ගෘහපතිය අපි කියමු මෙතනට එන්න පුළුවන් එක තාපසෙක් එක්ක ඍෂිවරයෙක් එන්න පුළුවන් 이르දි වශී ප්‍රාප්ති කෙනෙක් 이르දි බලයෙන් යුක්ත වෙ කෙනෙක් එතකොට ඒ 이르දි බලපෙක් කෙනාට බැරිද මේ එක ශාපෙකින් මනසින් ඇති කරගලා එක ශාපෙකින් බැරිද මේ නාලන්දාව අලු කරන්න අහනවා මෙයාගෙන් එතකොට කියනවා ස්වාමීනි මේ එක නාලන්දාවක් නෙවෙයි නාලන්දා 10ක් 20ක් 30ක් වුණත් අලු කරන්න පුළුවන් කියනවා ඒ වගේ ඍෂිවරයෙකුට නාලන්දාව කියන්නේ ඒ වගේ ඍෂිවරයෙකුට මහා සුළු නාමක දෙයක් කියනවා ගෘහපතිය ගෘහපතිය කල්පනා හරි ලස්සන උන්නස් වාචිකර වචන මම පරිවර්තනය කරන්නේ ගහපති ගහපති මනසිකරිත්‍රා කෝ ගහපති ව්‍යාකරෝහි ගෘහපති ගෘහපතිය හොඳට කල්පනා කරලා ගෘහපතිය කතා කරපන් කියනවා බලන්න ලස්සනේ ඉතින් ඔහේ කලින් කියපු එකට දැන් කියාපු එක ගැලපෙන්නේ නැහැ දැන් කියාපු එක කලින් කියාපු එකට ගැලපෙන්නේ නැහැ ඔහේ කතා කළේ කොහොමද සත්‍යයේ පිටලා ඉන්නවයි කියලා ඊට පස්සේ කියනවා ස්වාමීනි මං එහෙම කිව්වා තමයි ඒ වුණාට මට තවමත් හිතෙන්නේ කාය දණ්ඩමයි බරපතල වචී දණ්ඩ මනෝ දණ්ඩ නම් නෙවෙය එතකොට අහනවා ගෘහපතිය ඔබ අහලා තියෙනවද දණ්ඩක කියන වනාන්තරේ අහලා තියෙනවද අහලා තියෙනවද කාලිංග කියන වනාන්තරේ අහලා තියෙනවද ඔබ අහලා තියෙනවද මෙජ්ජ කියන වනාන්තරේ අහලා තියෙනවා ඔබ අහලා තියෙනවද මාතංග කියන වනාන්තරය අහලා තියෙනවා මේ ඔක්කොම වනාන්තරගත වුණේ පාරු වෙලා ගිහිල්ලා වල්බි වෙලා වනාන්තරගත වුණේ මොකද ස්වාමීනි මං අහලා තියෙනවා දණ්ඩකාරන්නේ කාලිංගාරන්නේ මිජ්ජාරන්නේ මාතංගාරන්නේ මේ ඔක්කොම ආරන්නේ භාවයට පත් වුණේ ස්වාමීනි මං අහලා තියෙනවා මේවා ආරණ්‍ය භාවයට පත් වෙන්නේ ඉරිසිවරුන්ගේ ශාපවලින් ඉරිසිවරුන්ගේ ශාපවලින් මේව වනාන්තර බවට පත් වුනේ ඊර්වසි කියන බුදුරජාන් වහන්සේ කියන ගෘහපතිය ගෘහපතිය හොඳට කල්පනාකාරීව උත්තර දෙන්න ඕනේ ඔහේ දැන් ඔය කියන කතාව කලින් කියාපු එකට ගැලපෙන්නේ නැහැ කලින් කියාපු එක දැන් කියාපු එකට ගැලපෙන්නේ නැහැ ඔය කිව්වා මොකද්ද කිව්වේ සත්‍යයේහි පිහිටලා මාත්‍රික කතා බස් කරනවායි කියලා මෙයා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පළවෙනි උත්තරින්ම මම පැහැදුනා නමුත් මේ ලස්සන කතාව ඔබ වහන්සේ මේ උත්තර කරන ලස්සන උපමා මේ විස්තරේ අහන්න මට ආසාව වැඩි ඒ නිසයි ස්වාමීනි මම කිව්වේ කාය දණ්ඩමයි බරපතල වගේ පේනවා පළවෙනි එකෙම මට අවබෝධ වුණා මනෝ කර්මී තමයි බලවත් කියලා අවබෝධ වුණා ස්වාමීනි නමුත් ඔබ වහන්සේගේ මේ විචිත්‍ර ප්‍රතිභාන අහගන්න තියෙන ආසාවටයි මං ආයෙ ආයෙමත් මේ මතය කිව්වේ. ඉතින් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යටට හැරවිච්ච දෙයක් උඩට හැරිරුවා වගේ, වහල තිබිච්ච දෙයක් ඇරලා පෙන්නුවා වගේ, පාර වැරදිච්ච කෙනෙකුට මාර්ගය පෙන්නුවා වගේ, කරවලේ හිටපු කෙනෙකුට ඔව් එළිය ඇති කළා වගේ ආලෝක දැල්ලුවා වගේ ලෝකෙ බලන්න. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං ඔබ වහන්සේව සරණ යන පැහැදීම. අන්න පැහැදීම. ඔය පැහැදීමට ආපු බෞද්ධයෝ ලංකාවේ ටික දෙනා ඉන්නේ. අනිත් එක්කම මහා මුඩුම අහංකාර මනසක් තියෙන. පැහැදින් නැතුව ඒකට විරුද්ධව මොනව හරි හිතන, විරුද්ධව කතා කරන පිරිස් මට ගොඩක් අමාරුයි. අවාසනාව කරන්න දෙයක් නැහැ. අපිට කරන්න දෙයක් නැහැ ඉතින්. මේ පැහැදීම කියන එක ඇති කරගන්න ඕන. හරි ලස්සන සිද්ධියක් මට හම්බුණා මහා සිංහනාත සූත්‍ර දීගණිකායේ. ඒකෙත් මේ වගේ එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ওই අන්‍යාගමික ආරාමයකට යනවා. ගිහිල්ලා කතාබස් කරනකොට ඒක ප්‍රධානියක්. උන්වහන්සේ කරේ පහදිනවා. පැහැදිලා කියනවා භාග්‍යවතුන් වහන්සේ ඇත්තම ඇත්තුයි කියන්නේ. සුගතයන් වහන්සේ ওই කියන කාරණේ නම් ඇත්තමයි. එතකොට උන්වහන්සේ ඉතින් කරුණ පැහැදිලි කළ වැඩියා බුදුරජාණන් වහන්සේ. ඒ ස්ථානයේ හිටපු, ඒ ආශ්‍රමයේ හිටපු, ඒ ආරාමයේ හිටපු අර ගෝල පිරිස මුන්නේහි වට කරගත්තා. කාවද? ගුරුනාථේ. ඔහි හරි පුද්ගලිත් තමයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියන කෙනෙකුට ඔහේ කියනවා ස්වාමීනි ඒක නම් හරි. ස්වාමීනි ඒක නම් හරි කියනවා. එතකොට මෙයා කියනවා අනේ ඔයි. තමසිලා කොහොම කිව්වත් බුද්ධිමත් කෙනෙක් හැටියට මං මෙච්චර කරුණ සහිතව මෙච්චර සාධාරණ පදනමක් මත ඇත්ත කතා කරද්දී මං බුද්ධිමත් කෙනෙක් හැටියට පිළිනොගන්නේ කොහොමද? මං බුද්ධිමත් කෙනෙක් හැටියට මට මේක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද? මට බෑ ප්‍රතික්ෂේප කරන්න. මට මේක පිළිගන්න ඕනේ කියනවා. බුදුරජාණන් වහන්සේ ළඟට මෙයා යනවා. ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වැඩි වෙලාවේ මගේ ගෝලියට කුක්කෝ මා වට කරගෙන මට බනින්න ගත්තා. තමුන්නාසි හරි කෙනෙක් තමයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියන එකට ඒකනම් ඇත්ත භාග්‍යවතුන් වහන්සේ ඒකනම් ඇත්ත කිය සක්ක ගැහුවා. කියන එකට අනේ ස්වාමීනි බුද්ධිමත් කෙනෙක් හිටිට මං කොහොමද මේක ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද මේක? දැන් මේ කියන්නේ බෞද්ධයෙක්ද? වෙනාගමක නායකයෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා, එයාට කියනවා ඔබ විතරයි ওই පිරිසේ ඉන්න ඇස් තියෙන කෙනා. අනිත් ඔක්කොම අන්ධා අචක්කුකා. අන්ධයි, ඇස් නැහැ. මං කල්පනා කළේ මේ ධර්මයට ගරහන ලංකාවේ ඉන්න ওই බෞද්ධින් වෙෂෙන් ඉන්න අය ඔය මාර්ගවල කොහේ කරන්නද කියේ ධර්මයට ගරහනවනේ, පහදින්නවත් දෙන්නේ නැතුව නින්දා කරනවානේ. කොහේ කරන්නද ඕවා? මාර්ගඵල ගැන කතා කරනවා, භාවනාව ගැන කතා. කොහේ කරන්නද කි කිව්වේ? ගිහි පැවිදියා ඉන්නවනේ ගරහන. අන්ධා අචක්කුකා. අන්ධ යැස් නෑ. ඇයි? බුද්ධිමත් කියන මම කියන්නේ අඩු ගන්න ඒ අන්‍යාගම් කාර්යයගේ ඇති වෙච්ච පැහැදීම වගේ පැහැදීමක්වත් ඇති වෙනවා නම් මොකද්ද එයාගේ මතය මොකද්ද ඒකෙ තිබිච්ච? මම බුද්ධිමත් කෙනෙක් හැටියට මම මේක ප්‍රතික්ෂේප කරන්න කොහොමද? අඩු ගන්න ඒ වගේවත් කල්පනාවක් ආව නම් ඔය බෞද්ධ වෙෂෙන් ඉන්න අයට බුද්ධිමත් කෙනෙක් හරි නම් මේක ප්‍රතික්ෂේප කරන්න කොහොමද කියලා අන්න එදාටවත් ජාන්තන් ඇස් පෑදිනවා. එතකොට ඒ වගේ දැන් මෙයා හරි බුද්ධිමත්. දැන් බලන්න මෙයා ආවේ කොහොමද? නිගණ්ඨනාත පුත්‍ර ගාව ඉඳලා මෙයා ආවේ මහා කෝලහලේ කරලා අර දිග ලොම් ඇති එළුවෙක් එළු නාඹේ කල්ලගෙන හිට අර ලොම් වලින් අල්ලගෙන කරකෝල පැත්ත වැටින්න දානවා කියලා. අර සුරා හදන මිනිස්සෙක්ගේ සුරා පිටි මෙව කරපු පැදුරේ උතල වතුරි කලම්බන වගේ කලම්බනවායි කියලා. අර සුරා පෙරෙන පෙරහන් කඩේ ගසනවා වගේ ගසනවායි කියලා. 60 වයස් පිරුණු ආස්තිරාජෙක් වතුරි බහලා මේ කලම්බන සෙල්ලම කොන්නවා වගේ කලම්බනවා කියලා. ආවේ. නමුත් බලන්න මිනිස්සගේ මොළේ අන්න එතන වැදගත් වෙන්නේ. නිකම් පෙරලීගෙන වැඳගෙන ඉන මෝඩයට වඩා අර කල්පනාවෙන් ඉන නිදහස් මනසක් තියෙන ස්වාධීන පුද්ගලයා ඉස්සරහට යනවා. එතකොට විවෘත මනුස්සයෙක් කියන්නේ අර එහෙම කිව්වට ඒ මතීම ග්‍රහණය කරගෙන හිටියේ නෑ. ඇත්තට ආගිත විවෘතයි බුද්ධිමත් නිසා. බුද්ධිමත් විතරන්නේ මේ පුදුම නිර්මාණශීලී. එයා කිව්වා ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන්න ඕනේ. මට බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් මම සරණ යනවා. මම මේ ශ්‍රාවක සංඝ රත්නයත් සරණ යනවා. මාව අනේ ස්වාමීනි පිළිගන්න මම මේ ජීවිතේ තියෙනකම්ම මේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් කියලා මාව පිළිගන්නාසේක්වා. බුදුරජාණන් වහන්සේ කියනවා උපාලි ඔබ වගේ ප්‍රසිද්ධ කෙනෙක් ඔය විදියට එකපාර තීරණයක් ගත්ත එක හරිනේ. ඔබ වගේ ප්‍රසිද්ධ කෙනෙක් එකපාරට ඔය වගේ තීරණයක් ගත්ත එක හරිනේ. ඒක කල්පනා කරලා බලලා කළොත් නේද හොඳ කියන අනේ ස්වාමීනි මම තවත් පැහැදුනා. ඒ කතාවට මං තවත් පැහැදුනා. මං වගේ ප්‍රසිද්ධ කෙනෙක් කල්පනා කරලා කළොත් නේද හොඳේ කියලා බෝවන්සි කියනවා. ස්වාමීනි මං වගේ ප්‍රසිද්ධ කෙනෙක් වෙන ආගමකට ගියා නම් ඒගොල්ලෝ ස්ටේජ් ගහනවා මා පිළිගන්න. ඒගොල්ලෝ වෙනම උත්සවයක් මං වෙනුවෙන් පවත්වනවා. හැම තැනම බැනර්ස් ගහනවා එහෙනම් ඒගොල්ලෝ. නමුත් බුදුරජාණන් වහන්සේ මට කියනවා ඔබ වගේ ප්‍රසිද්ධ කෙනෙක් කල්පනා කරලා වැඩ කළොත් නේද හොඳ. ස්වාමීනි දෙවෙනි වතාවෙත් මම ඔබ වහන්සේ සරණ යනවා. මම දෙවෙනි වතාවටත් ඒ ධර්මය සරණ යනවා. මම දෙවෙනි වතාවටත් ඒ ශ්‍රාවක සංඝ රත්නේ සරණ යනවා. ඊර්වසේ බුදුරජාණන් වහන්සේ උපාලිට කියනවා උපාලි ඔබේ නිවස නිගණ්ඨ පිරිසට පැම්පකුණක් වගේ තිබුණේ. ඔබ බොහෝ කාලයක් තිස්සේ එයාට හොඳට සැලකුවා. උපාලි ඒ සැලකීම දිගටම කරන්න. ස්වාමීනි මම තවත් පැහැදුනා. උපාලි කියනවා ස්වාමීනි මම තවත් පැහැදුනා. ස්වාමීනි ඔබ වහන්සේ මට කියනවා උපාලි බොහෝ කාලයක් ඔබේ නිවස නිගණ්ඨයට පැම්පකුණක් වගේ බොහෝ කාලයක් දම් පැම්පෙදුවා. ඒක දිගටම කරගෙන යන්න කියලා. අනේ ස්වාමීනි මං ඔබ වහන්සේගෙන් අහලා තිබුණේ ඔයිට හාත්පසින් විරුද්ධ කතාවක්. මං අහලා තිබුණේ ඔබ වහන්සේ කියනවා කියලා මටමයි දෙන්න ඕන. මගේ ශ්‍රාවකයන්ටමයි දෙන්න ඕනේ. මට දුන්නොත් තමයි මහත්ඵල වෙන්නේ. මගේ ශ්‍රාවකයන්ට දුන්නොත් තමයි මහත්ඵල වෙන්නේ කියන කතාවයි ඔබ වහන්සේ කියන්නේ කියලා මේ හැමතැනම පැතිරලා තියෙන්නේ. ඔබ වහන්සේ මට කියනවා ඔබ නිගණ්ඨයන්ට පැම්පකුණක් වගේ ඒ දම් වැට දිගටම කරගෙන යන්න කියලා ඔබ වහන්සේ මට කියනවා. ස්වාමීනි එතකොට නිගණ්ඨයන් කරේත් ඔබ වහන්සේ මට දානේ සමාදන් කරනවා දන් දෙන්න කියලා. ස්වාමීනි මම ඒකට වමනා කරන කාලය ගැන මම දැන් දන්නවා. ඒ කියුවා ඒක ඒ විදිහටම එයා ඒක තීරණයක් අරගෙන කරන්නම් කියන එක. ස්වාමීනි මම තුන්වෙනි වතාවටත් බුදුරජාණන් වහන්සේව සරණ යනවා. මම ධර්මය සරණ යනවා. මම ශ්‍රාවක සංඝයා සරණ යනවා. බුදුරජාණන් වහන්සේ ළඟට උපාලි දැන් පැහැදුනා හොඳටම. ඒ පැහැදීම මම කියන්නේ පින්වත්නි ඔය පැහැදීමවත් ඇති කරගන්න අඩු ගානේ. එහෙම නැත්තම් නිකන් හිස් වෙලා මම හොඳට මේ ඉගෙනගෙන තියෙනවා. දැන් සමහර බාහන වැඩසටහන් සංවිධානය කරන කුරුණෑගල උනේ අල්විසම් දැක් සංවිධානය කරන වැඩක් නැහැ. එතකොට මේ පැහැදීම අවබෝධයෙන් නැතුව නිකන් කතා කරගෙන කිසි පළක් නැහැ. පැහැදීම එන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම. ධර්මයේ කිරී පැහැදීම, ශ්‍රාවක සංඝයා කිරී පැහැදීම සහ කල්යාණ මිත්‍රයා කිරී පැහැදීම. ඒ පැහැදීම ආවොත් තමයි යාට ධර්මයෙන් ඉස්සරහට යන්න පුළුවන්. පුද්ගලික ප්‍රතිරූපේ කොච්චර ඉස්සරහට ගත්තත් ඒකත් එක්ක ධර්මය යන්නේ. හරියට ඔප්පු වෙනවා. මේ අවුරුද්දක් ඇතුළත සිද්ධ වෙච්ච දේවල් දිහා ආපස්සට බලනවා නම්. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් තේරුම් ගත්ත මෙයා හොඳ චිත්ත ප්‍රසාදයකින් ඉන්නේ. අන්න පිළිවිලින් දාන කතා, සීල කතා, දානීය අනුසස්, සීලිය අනුසස්, සුගතියේ උපත, කාමී ආදීනව, කෙලෙසුන්ගේ පීඩා, කෙලෙසුන්ගේ නික්මීමේ අනුසස්. මෙම ප්‍රකාශ කරගෙන යද්දී ඒක බුදුරජාණන් වහන්සේලාට විතරක්ම පිහිටපු දේශනාවක්. දේශනා කුසලතාවයක්. ඒකට කියන්නේ සාමුක්ඛංශික දේශනා කියලා. සාමුක්ඛංශික දේශනා කියලා කියන්නේ ඒ උවමනා ආර්ය සත්‍ය අවබෝධයට කෙමින් කෙමින් කුළු ගන්වන්න පුළුවන් කතාව තුළින්. ඒක බුදු කෙනෙක් විතරක් කරන එක. මෙයාගිති සම්පූර්ණයෙන්ම මේ ශාන්ත වුණා මේ කතාව අහලා. නීවරණයන්ගෙන් බැහැර වුණා. සිත ප්‍රබෝධමත් වුණා. ප්‍රසන්න වුණා. බුදුරජාණන් වහන්සේ එයාට ඊළඟට පැහැදිලි කළා දුක්ඛං සමුදයං නිරෝධ මග්ගං. මොකද්ද? චතුරාර්ය සත්‍ය පැහැදිලි කළා. ඒ වාඩි වෙලා ඉන්න ආසනෙම කෙලෙස් මල රහිත වූ, අවිද්‍යා මලකඩ රහිත වූ මොකද්ද පහළ වුණේ? දහම් ඇස. දැන් මේ ඇස තියෙනවා. දහම් ඇස පහළ වුණා. ධර්මයෙන් ලෝකේ බලන්න පුළුවන් හැකියාව. දහම් ඇස කියන්නේ ඒකයි. දහම් ඇස පහළ වුණා. මොකද දහම් ඇස? හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ යමක් ඇද්ද? ඒ සියල්ල හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි. දහම් ඇස පහළ වුණා. ඊට පස්සේ වැඳලා ස්වාමීනි එහෙනම් මට අවසරයි කියලා පිටත් වුණා. පිටත් වෙලා එයා ගෙදරට ගිහිල්ලා, එයාගේ මාලිගාවට ගිහිල්ලා, එයා දොරටුපාලයට කියනවා, ඉම්බා දොරටුපාලයේ, අද ඉඳලා මේ නිවස, මේ ద్వාරේ, මේ දොරටුව නිගණ්ඨනාත පුත්‍රගේ පිරිසට විවෘත නැහැ. අද ඉඳලා මේ දොරටු විවෘත වෙන්නේ භාග්‍යවතුන් වහන්සේටයි, භික්ෂුන් වහන්සේලාටයි, භික්ෂුණීන් වහන්සේලාටයි, උපාසකවරුන්ටයි, උපාසිකාවන්ටයි. කවුරු හරි නිගණ්ඨ කෙනෙක් ආවොත් කියන්නේ ස්වාමීනි උහුම ඉන්න උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඒ නිසා මේ දොරටු විවෘත නැහැ. කොහොම වැඩ ඉන්න මේ දොරටු විවෘත වෙලා තියෙන දැන් බුදුරජාණන් වහන්සේටත් සිව්වනක් පිරිසටයි. ඒ නිසා ඔබ වහන්සේට දාණි මෙහින් දෙනවා. එහෙම වැඩ ඉන්න කියලා දාණි ගෙනලා පූජ කරලා පිටත් කරන්න කිව්වා. හරි ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේගේ වචනෙත් මෙයා ඉටු කරනවා. දැන් ඔන්න හා හූ ගාලා මේක ගියා. පණිවිඩේ ගියා. මොකද්ද ගියේ? උපාලි ගෘහපති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වුණා. දැන් මේ ගැන කල්පනායෙන් හිටියේ කවුද? දීඝතපස්සී. දීඝතපස්සී කෙලීම ගියා මේ අහලා කෙලීම ගියා නිගණ්ඨනාත පුත්‍ර ළඟට. ගිහිල්ලා කිව්වා ස්වාමීනි හරි වැඩේ නේ. මට මේ ආරංචියක් ආවා. උපාලි ගෘහපති දැන් ඔය පිටත් වෙලා ගියපු එක්කෙනා ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකෙක් වුණාය කියලා. එතකොට කියනවා මේ නිගණ්ඨනාත පුත්‍ර හිනා වෙලා කියනවා කුහි උහි මේ මක්ක කතා කරනවාද? මේ උපාලි ගෘහපතියාගේ ශ්‍රාවකෙක් වෙනවා ශ්‍රමණ ගෞතමයා. එහෙම අර ශ්‍රමණ ගෞතමයාගේ ශ්‍රාවකෙක් විය විදි උපාලි. ඔහි මොනවද මේ දොඩන්නේ? දෙවෙනි වතාවෙත් කියනවා, තුන්වෙනි වතාවෙත් කියනවා. ඊට පස්සේ නෑ එහෙනම් මම ගිහිල්ලා බලා ගන්නම් කියලා. ස්වාමීනි මම ගිහිල්ලාම මේක බලා ගන්නවයි කියලා ඔන්න ගියා. ගියාට පස්සේ මොකද වුනේ? කිව්වා මම බලාගෙන ඉන්න මේ හැබෑවටම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකී බවට පත් වුණාද නැත්තම් එහෙම නැද්ද? ගියා. යනකටම දොරටු ගාවට යනවා වෙනද වගේ එකපාරට කඩාගෙන බිඳගෙන යන්න ගියා. දොරටු පාලේ ඇවිල්ලා හා හා ඉන්න ඉන්න කිව්වා. කියලා කිව්වා අද ඉඳලා උපාලි ගෘහපතිතුමා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකේ බවට පත් වුණා. මෙයන්ගිටින් ඇතුළට ඉන්න බෑ තමුන්නාසල පිට ඉන්න ඇතුළට එන්න පුළුවන්කම තියෙන්නේ සමන ගෞතමයන් වහන්සේටයි සිව්වනක් පිරිසටයි විතරයි ඒ නිසා දානි ගෙන දෙන්න ගොම ඉන්න කිව්වා ඔහේ දානි මට ඇති බලන්නේ නැතයි කියලා හැරිලා ගියා බලන්න මේ කාලේ තිබි කොහොම එතකොට මේ මේ තියෙන්නේ නැද්දනේ ඊට පස්සේ නිගණ්ඨනාත පුත්‍ර ගාවට යනවා කවුද දීඝතපස්සී ගිහින් කියනවා ස්වාමීනි මේක ඇත්ත මං ඒකයි විරුද්ධ වුනේ මෙයා කියන මං ඒකයි විරුද්ධ වුනේ මට මේකට මේ මට මේක මට මේකට කිසිම උනන්දුවක් ඕනකමක් තිබුණේ නැහැ මං දන්නවා ඔය සුමන ස්වාමීන් වහන්සේ සුමන ගෞතමයන් මායාවී ළඟට එන එක්කිනාව කරකෝල ගන්නවා අන්‍යාගම් කාර්යයක් ගත්තා ඒ නිසා මං කිව්වා ඒත් නිගණ්ඨනාත පුත්‍ර පිළිගන්නේ දිවෙන වතත් කියනවා ඒත් පිළිගන්නේ ඊට පස්සේ නිකන් නිගණ්ඨනාත පුත්‍ර කියනවා එහෙනම් තපස්සේ මං යන්නම් බලන්න මම්මම යනවා දැන් මම ගිහිලා බලනවා මේ කාරණේ හැබෑවත්ද මේ උපාලි මේ මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශාවකෙක් උනාද නැද්ද මම්ම ගිහිලා බලනවා මහා පිරිසත් සමග නිගණ්ඨ පිරිසත් සමග ගියා ගියාම නිගණ්ඨනාත පුත්‍රට ඇතුළු වෙන්න හදන්න කියනවා ස්වාමීනි නවතින්න දොරටුපාලය කියනවා ස්වාමීනි නවතින්න ඇතුළු වෙන්න එපා අද ඉඳලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා උපාලි ඒ නිසා මේ ඇතුළු මේ දොර විවෘතනේ අද ඉඳලා මේ දොර විවෘත වෙන්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේටයි සිව්වනක් පිරිසටයි වැඩ ඉන්න දානි ගෙනත් දෙන්න එතකොට කියනවා දානිකට නෙමෙයි ගිහින් කියාපන් උපාලිට ගිහින් කියාපන් නිගණ්ඨනාත පුත්‍ර මහා පිරිස සමග ඇවිදilla මේ එළියේ ඉන්නවා කියලා කියාපන් කිව්වා ගිහින් ඉතින් මොකද කළේ දැන් මට තමුනාසිය මුණ ගැහෙන්න ඕනේ මට උන්නේ හැව මුණ ගැහෙන්න ඕනේ කියලා කියාපන් කිව්වා දැන් මෙයා ගියා ගින් උපාලීට කිව්වා හිමියනි මෙන්න මෙහෙම දැන් උන් නැවිල විශාල පිරිසක් ඉන්න අය එහෙනම් මේ මැද ශාලාව සූදානම් කරන්න කිව්වා උපාලී කිව්වා මැද ශාලාව සූදානම් කරලා හරි ගස්සලා තියලා ආසන හදන්නකෝ ඉක්මනට ආසනේ හැදුවා උපාලි දැන් තාම අරගොල්ලෙ එළියේ මැද ශාලාවට උපාලි ගෘහපති ආවා ඇවිල්ලා ආසන ඔක්කොම බැලුවා බලලා කල්පනා කළා අවබෝධයෙන් දැන් ඉන්නේ මම මෙච්චර කල් මෙයාගේ යට හිටියේ මට ජීවිතය ගැන අල්ප මාත්‍ර අවබෝධයක් ඇති වුණේ දැන් අවබෝධයෙන් ඉන්නේ මමයි මේ කාරණේදී ඒ නිසා ප්‍රධාන ආසනේ අද මම වාඩි වෙනවා උපාලි කල්පනා කළා හරි මං කිව්වේ මේ අමුතු නිර්භීත හරි අමුතු චරිතයක් උපාලි වාඩි වුණා වාඩිලකු එහෙනම් ගිහිල්ලා මේ එන්න කියන්න දැන් උපාලි වාඩිල ප්‍රධාන ආසනේ ඉන්නවා නිගණ්ඨනාත පුත්තයි පිරිස එනවා ඉස්සර වුණේ මොකද්ද නිගණ්ඨනාත පුත්ත පිරිස ඇතුළට එනකොට උපාලි ගෘහපති අර උතුරු සළුවත් අරගෙන අතට අරගෙන නැමිනෙමි ගිහින් පිළිගන්නවා පිළි අරගෙන අර ආසනේ මහා තෙල් කලයක් පාත් කරන්නේ නැහි මෙහෙම වාඩි කරවනෝ අර ආසනේ පීදලා අල්ලගෙන හිමීට වාඩි කරවනෝ නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ දැන් උපාලි වාඩි වෙලා කියනවා මේ ස්වාමීන් වහන්සේ මේ ආසන තියෙනවා කැමති එක වාඩි වෙන්න නිගණ්ඨනාත පුත්‍ර උපාලිට කියනවා උපාලි තමුසෙට පිසුද හරි ලස්සනයි වචන උම්මත්තෝ සිත්වං ගහපති අවුන නේද මහලකට කිව්වේ කොහොමද ස්වාමීනි මං යනවා ශ්‍රමණ ගෞතමයන්ට වාද කරන්න යනවා මං වාද කරන්න යනවා කියලා ගිහින් හරි වැඩේ නේද කරගත්තේ කියලා ඇහුවා කෝස දෙකම ඇතුව ගිහින් කෝස ඔක්කොම ගලවගෙන ආව නේද කියලා ඇහුවා මේ කවුද කියන්නේ නිගණ්ඨ නාතපුත්‍ර කියනවා කෝස දෙකත් එක ගිහිල්ලා කෝසි ගලවගෙන ආව නේද කියලා අහනවා බලන්න මේ වචනේ මේ පාවිච්චි කරපු වචනේ මම මේ කියන්නේ මම පරිවර්තන මේ කියතේ ඊට පස්සේ කියන S දෙකම එක ගිහින් S එක ගලවගෙන ආව නේද කියලා අහනවා මහලකුවට වාදයට කියලා ගිහිල්ලා අර ආවර්තනීය මායාවට අහුවෙලා කරකැවිලා ගියා නේද කියලා අහනවා එතකොට මෙයා කියනවා බද්ධිකා බන්තේ ආවර්තනීය මායා ස්වාමිනී කරකෝල ගන්න මායාව සුන්දරයි. කල්යාණී බන්තේ ආවට්ටනී මායා. ස්වාමිනී උන්වහන්සේගාට කරකෝල ගන්න මායාව හරි ලස්සනයි. ස්වාමිනී මගේ සියලු ලේ නෑ දෑයෝ ඒ ආවට්ටනී මායාවෙන් කැඩකීයත්වා. එය මගේ ප්‍රිය වූ ලේ නෑයන්ට බොහෝ කල හිතසුව පිණිස පවතී. ස්වාමිනී සියලු ක්ෂත්‍රියයෝ ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ආවට්ටනී මායාවට හසු වෙත්වා. ස්වාමිනී සියලු බ්‍රාහ්මණයෝ ශ්‍රමණ ගෞතමයන්ගේ ඒ සුන්දර ආවර්තනී මායාවට කැරකී යෙත්වා. ස්වාමිනී සියලු වෛශ්‍යයෝ එනවනගේ සියලු දෙනා මේ මායාවට මේ ඔබ වහන්සේලා කියන ඔය ආවට්ටනී මායාවට අහුවෙනවා නම් ඒ අයට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවා. ස්වාමීනි දෙවියන් මරුන් බවුන් සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණන් සහිත ලෝකේ සියලු දෙනාම මේ ශ්‍රමණ ගෞතමයන්ගේ උභහන්සලා ඔය කියන ආවට්ටනී මායාවට අහු වෙනවා නම් ඒ සියලු දෙනාටම බොහෝ කල හිත සුව පිණිස පවතිනවා. ස්වාමීනි මට මතක් වෙනවා මේකට උපමාවක්. කවුද මේ කියන්නේ? උපාලි කියන මට මතක් වෙන උපමාවක්. ස්වාමීනි වයසක නාකි බමුණෙක් හිටියා. මේ බමුණට හිටියා ලපටි බිරිඳක්. මේ බිරිඳට දරුවෙක් ලැබෙන්න හිටියා. මේ බිරිඳ බමුණට කතා කරලා කියනවා බ්‍රාහ්මණය අනේ කඩේ ගිහින් වඳුරු පෙට්ටියක් අරන් වරෙන් හම්බ වෙන්න ඉන්න බබාට සෙල්ලම් කරන්න. එතකොට බමුණ කියනවා බිරිඳට සොඳුරි ටිකක් ඉවසපන් පුතෙක් හම්බ වුණොත් වඳුරු පැටියක් අරන් එන්න. දුවෙක් හම්බ වුණොත් වඳුරු පැටියක් අරන් එන්න. දෙමියා කියනවා ආයිමත් නෑ ස්වාමීනි මට වඳුරු පැටියෙක්ම අරන් වරෙන් කියනවා. කඩේ ගිහිල්ලා මොකද කළේ? වඳුරු පැටියෙක් ගෙනාවා. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි මේ වඳුරු පැටිය අරගෙන යන්න මේ රත්පාණී කියන පාර ඩයි කරන මිනිස්සයා ගාවට මේ වඳුරු පෙට්ටිය අරන් යන්න. ගිහිල්ලා මේ වඳුරු පෙට්ටිය හොඳට ඩයි කරලා අපුල් වෙන අරන් වරෙන් කියනවා. බේරෙන්න බෑ වඳුරු පෙට්ටිය අරගෙන ගියා. ගිහිල්ලා මේ ඩයි කරන එක්කෙනා ගාවට රත්පාණට කියනවා රත්පාණී අපේ නෝන කියනවා මේ වඳුරු පෙට්ටියව රත්තරම් පාටින් ඩයි කරලා හොඳට අපුල්ල පොඩි කොල්ල ගේන්න කියලා. එතකොට මෙයා කියනවා ඩයි කරන එක්කෙනා කියනවා බ්‍රාහ්මණය මේ වඳුරා වටින්නම් පොඩ්ඩක් ඩයි කරන්න පුළුවන්. ඇපිල් ඉලි බෑ කියනවා. අපුල්ලන්න පොඩි කරන්න මඩින්ද මේ වඳුරු පෙට්ටියට මේක කරන්න බෑ කියනවා. ඒකට මේ එහෙම එකක් නෙමෙයි කියනවා. ඉතින් කියනවා ආන් ඒ වගේ තමයි කියනවා. ඔබ වහන්සේගේ ඔය ඔබ වහන්සේ කී කියන බණ මෝඩින්ට පොඩි ඩයි එකක් කියනවා. හැබැයි ඕක අපුල්ලන්න බෑ කියනවා. ඔක හොඳට මැඩලා ගන්න බෑ කියනවා. ස්වාමිනී ඊට පස්සේ බමුණෙකුට හම්බ වෙන හොඳ අලුත් වස්ත්‍රයක්. වස්ත්‍රය අරගෙන යනවා අර පඩු ඩයි කරන මිනිස්සයා ගාවට ගිහිල්ලා කියනවා මේකට හොඳ රත්තරන් පාට ඩයි එකක් ගාලා හොඳට අපුල්ලලා මැදලා ඉස්ත්‍රි කරලා දීපන්. හා මේක පුළුවන්. ඔය රෙද්ද ඩයි කරන්නත් පුළුවන්, අපුල්ලන්නත් පුළුවන්, පොඩි කරන්න පුළුවන්, ඉස්ත්‍රි කරන්නත් ඔ මේක පුළුවන්. අන්න ඒ වගේ තමයි කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුද්ධිමත් මිනිසෙකුට පඬු ගහන්න පුළුවන් මිනිසෙක් වගේ කියනවා බුද්ධිමත් මිනිසයා. ඒ බුද්ධිමත් මිනිසයට හම්බ වෙන සුදු අලුත් වස්ත්‍රයක් වගේ කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. හොඳට ඒක පදම් කරලා ගන්න පුළුවන් කියනවා. එතකොට නිගණ්ඨනාත පුත්‍ර කියනවා දැන් රජුන් සහිත සියලු දෙනා දන්නේ උපාලි තමුසි මගේ ගෝලිය කියලා. දැන් උපාලි ඇත්ත කියන්න ඕනේ. ඔබ කාගේ ශ්‍රාවකෙක්ද? කියලා මම කියන්නේ එක මේ අභියෝගේ මේ අභිමානයේ තියෙන එක්කෙනෙක් අපිට මේ යුගයේ දකින්න තියෙනවා නම් ඒක දුර්ලභයි. උපාලි නැගිටිනවා. හිට ගන්නවා ආසනෙ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ දිශාවට වැඳ ගන්නවා. වැඳගෙන කියනවා එහෙනම් නිගණ්ඨනාථ පුත්‍රය අහගන්න මම කාගේ ශ්‍රාවකයෙක්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ නම් 100ක් කියනවා. ඒ නම් ටික ගාථා 10කින් කියන්නේ මම ඒක සිංහලට පරිවර්තනය කළා. මෙන්න බලන්න වැඳගෙන බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ නාම 100ක් කියනවා. කොච්චර මේ නිර්මාණශීලී විස්මිත ප්‍රඥාවක් තියෙන මහා නෝනක් තියෙන මහා ඉදිරිතරකමක් තියෙන අභිමානවත් මිනිසෙක්. අපි කියමු මේක. සාදු සාදු සාදු මහා නුවණැති හේින් ධීර නම් වූ මොහන්දුර දුරලෝහින් විගත මෝහනම් වූ කෙලෙස් හුල් බිඳලෝහින් පබින්න කිලනම් වූ මාරසේනා ජයගත් හේින් විජිත විජය නම් වූ කෙලෙස් දුක් නැති හේින් අනීග නම් වූ සොඳුරු සමසිත නැති හේින් සුසමචිත්ත නම් වූ වැඩුණු සිල් ඇති හේින් බුද්ධ සීල නම් වූ සොඳුරු ප්‍රඥා ඇති හේින් සාදු පඤ්ඤ නම් වූ කෙලෙස් දුර්ගයෙන් එතෙරට වැඩි හේින් වෙස්සන්තර නම් වූ නිමල ගුණ ඇති හේින් විමල නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා විමිමම් සැකයෙන් එතෙරට වැඩි හේින් අකථං කඨිනම් වූ සතුටින් පිරුණු සිත් ඇති හේින් තුසිත නම් වූ කාම ගුණ බැහැර කළ හේින් වන්ත ලෝකා මිස නම් වූ ලොවේ යහපත දැක සතුටු වන හේින් මුදිත නම් වූ ශ්‍රමණ ගුණ සපුරාගත් හේින් කත සමන නම් වූ උදාර මිනිසෙකු හේින් මනුජ නම් වූ අවසන් සිරුර දරනාහෙයින් අන්තිම සාරීර නම් වූ උතුම් මිනිස් රුවනක් හෙයින් නර නම් වූ අලාමක සිත් ඇති හේින් අනෝම නම් වූ කෙලෙස් දුහු වෙන්නේ නැති හේින් විරජනම්මු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයාවෙමි මම් සංකාරහිත සිත් නැති හේන් අසංසය නම් වූ හැමට යහපත සදනාහින් කුල නම් වූ ලෝ සතුන් දමනය කරනාහින් වේනයික නම් වූ දහමේ මැනවින් ඉක්මවන උතුම් රථාචාර්යයන් හේන් සාරථීවර නම් වූ උදාර ගුණ ඇති හේන් අනුත්තර නම් වූ පිරිසිදු දහම් ඇති හේන් රුචිර ධම්ම නම් වූ නිසක ගුණ ඇති හේන් නික්කංක නම් වූ නුවණින් ලොව එළිය කරනාහේන් පභාසකර නම් වූ මානය සිඳලෝහෙන් මානච්චිද නම් වූ මහාවීර ගුණ ඇතිහෙන් වීර නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයාවෙමි මම් අසම ගුණ ඇතිහෙන් නිසභ නම් වූ පමණ කළ නොහැකි ගුණ ඇතිහෙන් අපමෙය නම් වූ ගැඹුරු නුවණැති හේන් ගම්භීර නම් වූ මුනි දහමට පැමිණි හේන් මෝනපත්ත නම් වූ බියරහිත ගුණ ඇති හේන් ඛේමංකර නම් වූ ලොවෙහි උතුම් දෙවියන් බඳු හේන් දේව නම් වූ ධර්මයෙහි පිහිටා සිටි හේන් ධම්මට නම් වූ සංවර සිත් ඇතිහෙන් සංගුතත් නම් වූ කෙලෙස් ගැට ඉක්මවා ගියහෙන් සංඝාතික නම් වූ දුකින් නිදහස් වූ හේන් මුත නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයාවෙමි මම් මහහස්ති රාජයෙක් වැනි හේන් නාග නම් වූ ඈත වනයේ වසනාහෙන් පන්තසේන නම් වූ කෙලෙස් බැඳීම් ගෙවා දෙමු හේින් කීන සංයෝජන නම් වූ කෙලෙසුන්ගෙන් නිදහස් වූ හේින් නම්මු නුවනින් යුතු කතා බහ ඇතිහෙන් පටිමන්තක නම්මු කෙලෙසෝදා හලහෙන් දෝන නම්මු මාන ධජ බිමහෙලුහෙන් පන්නද්ධජ නම්මු වීතරාගීහෙන් වීතරාග නම්මු දමනය වූහෙන් දමිත නම්මු කෙලෙස් සිතිවිලි නැතිහෙයින් නිප්පපංච නම්මු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා විමිමම් සත්බුදුවරුන් අතරේ සත්වැනි මහා ඍෂියෝහෙයින් ඉසි සත්තම නම්මු කුහක ගති නැතිහෙයින් අකුහ නම්මු ත්‍රිවිද්‍යාව ලදහෙන් තේවිජ්ජ නම්මු ශ්‍රේෂ්ඨත්වයට පත්තුහෙන් බ්‍රහ්මපත්ත නම්මු කෙලෙසෝදා හලහෙන් නහතක නම්මු දහම් පද මෙනවින් දෙසනාහෙන් පදක නම්මු සැහැල්ලු සිතකය ඇතිහෙන් පස්සද්ධ නම්මු දුටු දහම් ඇතිහෙන් විදිතවේද නම්මු හැමට පළමුව ධර්මදානය දුන්හෙන් පුරින්දද නම්මු සියලු ගුණයට දක්ෂ වූහෙන් සක්ක නම්මු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා විමිමම් ආරේ ගුණ ඇතිහෙයින් අරිය නම්මු වඩන ලද සිත් නැතිහෙයින් භාවිතත් නම්මු උතුම් ගුණයට සපැමිණිහෙයින් පත්තිපත්ත නම්මු දහම මැනවින් තෝරා දෙනහෙයින් වෙයා කරන නම්මු මනා සිහිනුවන ඇතිහෙයින් සතිමානම් වූ නුවනින් ලොව දකිනාහෙයින් විපස්සීනම් වූ රහත් ගුණයෙන් යුතුහෙයින් අනභිනත නම් වූ සියලුනු ගුණ බැහැර වූහෙයින් අනපනත නම් වූ තෘෂ්ණා නැතිහෙයින් අනේජ නම් වූ වසඟ කළ සිත් නැතිහෙයින් වසීපත්ත නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම් යහපත් මග වැඩිහෙයින් සම්මග්ගත නම් වූ ධ්‍යාන වඩනාහෙයින් ජායි නම් වූ කෙලෙස් හා එක් නොවූ සිත් ඇතිහෙයින් අනනුගතන්තර නම් වූ පාරිසුද්ධ සිත් ඇතිහෙයින් සුද්ධ නම් වූ නිකලෙස් ගුණයෙන් යුතුහෙයින් අසිත නම් වූ නැති නොවන ගුණයෙන් යුතුහෙයින් අපහින නම් වූ හුදකලාවේ ඇලුනු සිත ඇතිහෙයින් පවිවිත නම් වූ ලොවෙහි මුදුනට පත්තුහෙයින් අග්ගපත්ත නම් වූ සසරින් එතෙරට වැඩිහෙයින් තින්න නම් වූ අනුන් එතෙර කරවන හෙයින් තාරයන්ත නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම් ශාන්ත විහරණ ඇතිහෙයින් සන්ත නම් වූ ගම්භීර ප්‍රඥා ඇතිහෙයින් භූරි පඤ්ඤ නම් වූ මහා ප්‍රඥා ඇතිහෙයින් මහා පඤ්ඤ නම් වූ ලෝභය දුරු වී ඇතිහෙයින් වීත ලෝභ නම් වූ සත්‍යයට පැමිණෙහින් තථාගත නම් වූ සොඳුරු ගමනක් වැඩිහෙයින් සුගත නම් වූ එවැනි වෙන කෙනෙකු නැතිහෙයින් අප්පටි පුද්ගල නම් වූ සමාන කෙනෙක් නැතිහෙයින් අසම නම් වූ විශාරද ඥාන ඇතිහෙයින් විශාරද නම් වූ සියුම් නුවණ ඇති හේින් නිපුන නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා විමි මම් තණ්හාව සිඳලු හේින් තණ්හච්චිද නම් වූ අවබෝධයට පැමිණි හේින් බුද්ධ නම් වූ කෙලෙස් දුම් බැහැර කළ හේින් වීත ධූම නම් වූ කෙලෙස් හා නොතැවරී සිටිනාහෙයින් අනුපලිත නම් වූ පුද පූජාවනට සුදුසුහෙයින් ආහුනෙය නම් වූ ශ්‍රේෂ්ඨ උතුමෙකුහෙයින් යක්ඛ නම් වූ උතුම් පුද්ගලයෙකු හෙයින් උත්තම පුද්ගල නම් වූ අසාමාන්‍ය ගුණ ඇති හෙයින් අතුල නම් වූ මහා ගුණ ඇති හෙයින් මහානම් වූ මහායසසට පත්තුහෙයින් යසග්ග පත්ත නම් වූ ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා විමි මම් සාදු සාදු. ඉතින් උපාලි ගෘහපති වැඳගෙන ඔන්න ඔය නම් සීය කිව්වා. බුදුරජාණන් වහන්සේ පැත්තට වැඳ හරිලා නිගණ්ඨනාත පුත්‍ර උඩ ගිහින් බිම වැටුණා. නිගණ්ඨනාත පුත්‍ර අහනව ඇස් ලුකු කරගෙන හක්ක පළල් කරගෙන අහනවා. මොකක්ද අහන්නේ? එම්බා ගෘහපති තොප, ඔය ශ්‍රමණ ගෞතමයන්ගේ ඔය කියපු ගුණ කවදද කවුකොල්ලි මෙච්චරීක්මන්ට? එතකොට කියනවා, ස්වාමීනි ඒක මේ වගේ දෙයක්. දක්ෂ මල්කාරයෙක් ඉන්නවා. මේ මල්කාරයාට ලස්සනට මල් මාල ගොතන්න පුළුවන්. එයාට ලස්සන මල් ගොඩක් හම්බ වෙනවා. එයා ඒ ලස්සන මල් ගොඩ එකතු කරගෙන ලස්සනට මල් ලමුනනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අනේක වර්ණනා ගුණේ යුක්තයි. අනේක සිය ගණන් වර්ණනා ගුණේ යුක්තයි. ඒ වර්ණනා ගුණේ ගැන කවුද බුද්ධිමත් කවුද වර්ණනා නොකර ඉන්නේ කියන එකටම ඉවස ගන්න බැරුව ගියා. එක පාට කටින් ඉල්ලේ වමන ගියා. ඊට පස්සේ ඒකෙම ලෙඩ වෙලා තමයි යා අරගෙන ගියේ. ඒකෙම යන්නේ නැති වුණා. දැන් බලන්න පින්වත්නි, මේ ශ්‍රාවකයෙකුගේ අභිමානය, ශ්‍රාවකයෙකුගේ අභිමානය, ශ්‍රාවකයෙකුගේ ජීවිතයේ තියෙන නෝන්ජල්කමක් කියලා හිතන් දෙපා. දැන් මෙතන බලන්න අනික මියා මේ පුතජන කෙනෙක්ද? සෝවාන් වෙච්ච මාර්ගඵලලාභී ශ්‍රාවකේ. අර නිගණ්ඨනාත පුත්‍රගේ ප්‍රධාන කලින්ජි ප්‍රධාන ශ්‍රාවකයා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන්ම පැමිණි ඔව් මාර්ගඵලලාභී ශ්‍රාවකයා. බලන්න මේ ශ්‍රද්ධාව, මේ සෝතාපත්තියංගනේ. බලන්න මේ පැහැදීම, මේ පැහැදීම. දැන් අපේ බෞද්ධ ධර්මයේ දැන් බුදුදහම කතා කරන්න ගියාම ඔය ඔහොම කිව්වට ඕක ඔහොමද? මේකෙම වැඩි එකේ මහා සැකයෙන් ධර්මයේ කෙරේ අමනාපෙන් මේ අපින්ම මේ තුන්ඩු කෑලි වලින් ප්‍රශ්න අහන කොච්චර ඉන්නවද? එතකොට බලන්න අපි ධර්මයට ගව් ගානක් විසි වෙලා ඉන්නේ පස්සට. මේකට තමයි මම කියන්නේ ඉස්සෙල්ලා අපිට ඇති වෙනුනේ මොකද්ද? පැහැදීම. පැහැදීම. ඒ පැහැදීම තිබුණොත් යා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදිනවා. ධර්මයේ කෙරෙහි පහදිනවා. ශ්‍රාවක සංඝයා කෙරෙහි පහදිනවා.